ඉවන්න ප්‍රමේ වෙනස් කිරීම ඉතාමත් වැදගත් දෙයක්. අපි දැනටමත් මේ සම්බන්ධයෙන් මෙතන කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කරලා තියෙනවා. අපි ඉදා ඉක්මනින් ඇකිනම් මාස 6ක් තුළ එව නැත්නම් අවුරුද්දක් ඉස්සර අපි අලුත් මෙතන ක්‍රමයක් මේ රටේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තුවේ විශාල බලතල ලබා දෙන්නට පාර්ලිමේන්තුවේ විපක්ෂයට විශාල බලතල ලබා දෙන්නට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් අමාත්‍යවරුන් තරමට බලතල ලැබෙන විදිහට විශාල සංශෝධන කිහිපයක් ඇති වෙනවා. මේ තුලින් මගේ දැන තියෙන දෝෂණය නාට්‍ය ව්‍යාගේ දේවල් පිළිගන්න පුළුවන්.